දෙවන පරිච්ඡේදය සම්මා සම්බුදු ගුණය. ලොව පුහුදුන් සත්වයාගේ නුවණට හසු නොවන අසිරිමත් දේ සිදුවන්නේය. ඒ අතර කලාතුරකින් අසිරිමත් මිනිසයන්ගේ පහළවීමද සිදුවේයි. එවන් එක් අසිරිමත් පුද්ගලයෙකු පිළිබඳ අංගුත්තර නිකායෙහි මෙසේ සඳහන්ය. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මනුස්සෝ කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. එක් පුද්ගලයෙක් ලොව උපන්නේ ආශ්චර්ය මනුෂ්‍යව උපදින්නේය. කවරේක් දෙයත් තථාගත වූ අරහත් සම්මයක් සම්බුදුරජාණන් වහන්සේය. ඒක පුද්ගලස්ස භික්කවේ පාතු භාවෝ දුල්ලභෝ ලෝකස්මින් යනුවෙන් තථාගත සම්මයක් සම්බුද්ධ වූ ඒ ආශ්චර්ය මනුෂ්‍යයාගේ පහළවීම දුර්ලභය යන්නද එහිම තථාගත මුවෙන් ප්‍රකාශිතය. සම්මා සම්බෝධිය දුර්ලභ වන්නේ එය ඉතා දුෂ්කර කටයුත්තක් බැවිනි. සම්බෝධි ඥානය ලැබීම එක ආත්ම භාවයක උත්සාහයකින් කළ හැකි දෙයක් නොවේ. එසේ කළ හැකි වෙයි නම් උපාධිධාරීන් බිහිවන්නාක් මෙන් සම්මා සම්බුදුවරුද ලෝකයේ දැකිය හැකිවන්නාහ. පරම පවිත්‍ර වූ චේතනාවකින් දැඩිව අදිටන් කොට සම්මා සම්බෝධිය අරමුණු කළා වූ ඒ බෝධි විඥාණය සංසාරයේ අති දීර්ඝ කාලයක් මුළුල්ලේ අනේකාකාර ආධ්‍යාත්මික ගුණ වගාවන්ගෙන් පෝෂණය කොට එහි අවසාන ඵලය නෙලා ගැනීම වූ කලි සම්මා සම්බෝධියට පැමිණීමයි. මෙම බෝධිචිත්තය පෝෂණය කළ යුතු වූ කාල ප්‍රමාණය අවුරුදු මෙතකයි කියා වර්ෂ ප්‍රමාණයකින් ගිනිය නොහැකිය. කල්ප වශයෙන් වුවද එය ගණනු ලබන්නේ අසංඛේය කල්ප වශයෙනි. බෝධිචිත්තය මුහුකරවීම ක්‍රමානුකූලව කළ යුතුය. සිය බෝධිචිත්තය අදිෂ්ඨාන කරනුයේ මනෝ ප්‍රනිධි වශයෙන් නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සද්දා සීල සුත චාග පඤ්ඤා යන පසඟින් එය තහවුරු කරන්නේය. එසේ තහවුරු කල්හි සංසාරේ සම්මා සම්බුදුවරයෙකු හමුවේ ඒ බෝධිය සඳහා වූ අදිෂ්ඨානය වචනයට නංවන්නේ වාග් ප්‍රනිධි වශයෙන් විවරණ ලබා මුල්කී ආයුරින්ම සද්දා සීල සුත චාග පඤ්ඤා යන පසඟින් එය තහවුරු කරන්නේය. මෙහි කාල සීමාව සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයකි. සද්දා සීලාදී ඒ පස් දහමුන්ගෙන් වැඩෙන්නේම සද්දා විරිය සති සමාධි පඤ්ඤා යන පස් දහම්හි පිහිටන්නේ වෙයි. එසේ ඒ පස් දහම්හි පිහිටියේ සද්දා විරිය පඤ්ඤා යන තුන් දහමුන් අතරින් එකක් ප්‍රකට වන්නේය. ඒ අනුව සද්ධාධික බුද්ධය, පඤ්ඤාධික බුද්ධය, විරියාධික බුද්ධ යන බුදුවරු තුන් දෙනෙක් වන්නාහ. මෙසේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා මුහු කුරවන ලද බෝධිචිත්තය ඇති ඒ බෝසත් තෙමේ සසර සැරිසරණුයේ මිනිසත් බව, පුරුෂාත්ම භාවය, අරහත්වයට හේතු සම්පත් ඇති බව, ජීවමාන සම්බුදුවරයෙකු හමුවීම, පැවිදි වී සිටීම, අෂ්ට සමාපatti ලබා ඇති බව, බුදුන් උදෙසා ජීවිත පරිත්‍යාග කළ හැකි බව, බුද්ධ කාරක ධර්මයන් පිරීමේ කුසල ඡන්දය ඇති බව යන මේ අට වැදෑරුම් හේතු සම්පත් ඇත්තේ නියත විවරණ ලබන්නේය. එසේ නියත විවරණ ලැබනුයේ සද්දා අධික වූයේ නම් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද, පඤ්ඤා අධික වූයේ නම් අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද, වීර්යාධික වූයේ නම් සාරාස අසංකේස් කල්පලක්ෂයද බුද්ධකාරක ධර්මයන් වූ දස පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් තිස් වැදෑරුම් කොට පූර්ණය කළ යුතු වන්නේය. ගෞතම බෝසතුන්ගේ බෝධිචිත්ත රෝපණය. ඈත අතීතයේ එක් දිනක මව සමග නැවුනැග සෛරු තරණය කරද්දී කුණාටුවට හසු වී නැව විනාශව ගොස් විපතට පත් වූයෙන් ඒ පුන්වත් පුතනුවෝ මවද කරපින්නාගෙන සෛරු තෙර කරා පිහිනන්නට වූහ. පුත, මා අතහැර ඔබ තනිව එගොඩව සුවපත් වන්නැයි මෑණියන් ඉල්ලා සිටියදීම සිතට දිරියත් කයට විරියත් ඇති කරගත් ඒ පින්වත් පුතනුවෝ අදිටන් පරිදි සෛරුතරට ලං වූවාහු. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචරේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝඝා මහබ්බයා. මහසෛර පිහිනා මවට පිහිට වූවාසේ මම බුදුව ලෝ සත්වයන්ටද සිව්සස් අවබෝධ කරවන්නෙමි. දුකින් මිදිනුයෙම් ලෝක සත්වයාද මුදවා ගන්නෙමි. බියකර වූ සංසාර සැඩ පහර ඉක්මවනුයෙම් මේ ලෝ සතුන්ද එතර කරවන්නෙමි. සම්මා සම්බෝධිය අරමුණු කොට සකල සත්වයා කෙරෙහි පතලා වූ කරුණාවෙන් මංගල බෝධිචිත්තය රෝපණය කළහ. එසේ ඒ බෝධිචිත්තය රෝපණය කරනු සමගම තෙරක් නොපෙනෙන සයුර පිහිනා මා දිවි ගලවාගත් පෙම්බර පුතනුවනි, ඔබ මතු බුදු වේවා යැයි මවගෙන් ලද ආශිර්වාදය ඒ බෝධි බීජය රෝපණය වී සරු ලෙස වැඩි ඵල දරනු පිණිස කරුණාදිය දහරක්ම වූයේය. සසර සැරිසරණ බෝසතුනට බ්‍රහ්මදේව නම් සම්බුදු රදුන් හමු වූයෙන් රෝපණය කළා වූ බෝධිචිත්තය ඉස්මතු වූයේ මමද මතු බුදු වී සත්වයා දුක් සයුරෙන් මුදවාලන්නෙමි. ඒ බුදුරදුන් අභියස අදිටන් කරද්දී බුදු ඇසින් ඒ සිත දුටු බඹදෙව් බුදුරදහු මතු බුදු වේවායැයි මනෝ ප්‍රනිධි වශයෙන් විවරණ දී වදාළහ. ඒ විවරණයෙන් දිරිමත් වූ පින්වත් බෝසතාණෝ දානාදී පින්කම් කරමින් සසර සැරිසරණුවෝ නව අසංඛ්‍ය කල්පලක්ෂයක් ඉක්ම ගිය තැනදී තවත් ගෞතම නම් බුදුවරයෙක් ලොව පහළ වූයේය. ශක්තිමත් වූ මන් පැතුම් ඇති අප බෝසතාණෝ ඒ බුදුරදුන් පා අභියසදී ද සිතින් ගෙන ආ පැතුම වචනයට නංවාලුවෝ සම්බුදු සමිද, ඔබ වහන්සේ මෙන් මමද බුදු වූව සත්වයා දුකින් මුදවාලන්නෙමි සිතැඟි පළ කළෝය. ඔබ මතු බුදු වේවායි වාග් ප්‍රනිධි වශයෙන් ඒ බුදු මුවින් විවරණ ලද බෝසතාණෝ දිරිමත් සිතින් ඔද වැඩුණෝ සසරට පිවිසුණෝය. මෙසේ තවත් සත් අසකි කල්පලක්ෂයක් ඉක්ම ගිය තැනදී දීපංකර නම් බුදුරදානෝ ලොව පහළ වූහ. එකල අප බෝසත් තෙමේ සුමේද නම් තවුස්විය. දහස් ගණන් භික්ෂූ සංඝයා පෙරටුවෙහි වඩින්නා වූ බුදුරදුන් ඉදිරියෙහි ඇති මඩ වූ භූමිය දුටු ඒ ජටාදර සුමේද තවුසා මා දිවියතො තියෙත්වා බුදුරදුන් සිරිපා මඩ තැවරීමට නොදෙන්නෙමි. සංඝයා සමගින් මා මඩ වගුර ඉක්මවා වඩිත්වායි බුදු බව පතමින් ඒ මඩ වගුරෙහි මුනින් දිගා ඌයේය. සම්මා සම්බුදු බව පතමින් තමන් වහන්සේට ඒ දණ්ඩක් සෙයින් දිවි නොතකා මඩෙහි වැතිර සිටින තවුසා පිළිබඳ බුදු ඇසින් විමසන්නාහු ඔහුගේ පැතුම් නිරවශේෂයෙන්ම ඉටුවනු දුටු බුදුරජාණන් වහන්සේ පස්සත ඉමං තාපසං ජටිලං උග්ගතාපනං අපරිමේයා ඉතෝ කප්පේ බුද්ධෝ ලෝකේ භවිස්සති. ජටාදර වූ උග්‍ර තපස් ඇති මේ තාපසයා බලව මෙයින් අප්‍රමේය කල්පේහි එනම් සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට මත්තෙහි බුදු වන්නේ යැයි ඒ මහා සංඝයා හා මහා ජනයා මැදෙහි නියත විවරණ දී වදාළහ. වීර්‍යාධික බෝධිසත්ව උතුමෙකු වූ අප බෝසතාණෝ එතැන් පටන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා සමතිස් පැරුම්දම් සපුරාලු සේක. මෙසේ බුදුකුරු දම් සපුරන ලද බෝසතාණෝ බුදුවන ආත්ම භවයේදී සියවස් 26කට පෙර දඹදිව කපිලවත්ත උනම් පුරවරයෙහි රජය කළ සුද්ධෝදන රජුට හා එම දේවියට තුසිත භවනයෙන් චුතව අවුත් පුත් වූයේ නමින් සිද්ධාර්ථ වූහ. සසර භාවිතා වූ සිත් ඇති සිදුහත් කුමරු තුරුණු වියේදීම පස්කම් සුවයෙහි නිසරු බව දුටුයේය. ජරා ව්‍යාධි මරණයන්ගේ ආදීන වේ දුටුයේ එය නුවණින් මෙනෙහි කළේය. ගිහිගේ රාගාදී කෙලෙසුනට උල්පත කැයි දැන ගිහිගේ නික්ම කෙස් රැවුල බහා කසාව හැඳ පැවිදි විය. අනුත්තර වූ ශාන්ති පදේහෙවත් ජාති ජරා ව්‍යාධි මරණාදී දුකින් මිදෙන මඟ සොයා යනුයේ ආලාර කාලාම තවුස් වෙත පැමිණියේය. ආකෙන් චඤ්ඤායතනය ඔහුගේ දර්ශනය විය. එයට පැමිණ විසීමට ආලාර කාලාම හට යම් ශ්‍රද්ධාවක් වීරයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් ඇත්තේ වීද මා හටද එම දහම් ඇත්තේය. එබැවින් මමද වෙර වැඩිමේ උත්සාහ ගත්තේය. සිදුහත් බෝසතාණෝද ටික දිනකින් ආකින්චඤ්ඤායතනය අවබෝධ කළහ. එයට පැමිණ විසූහ. එහෙත් එය සම්බෝධිය පිණිස හේතු නොවන බව වටහාගෙන එතනින් නික්ම උද්දක රාමපුත්ත වෙත පැමිණියහ. උද්දක රාමපුත්ත වෙත පැමිණි බෝසතාණෝ ඔහුගේ දර්ශනය වූ නේව සංඥා නා සංඥායතනය කල් නොයවා අවබෝධ කළහ. එයද නිවනට හේතු නොවන බව වටහාගත් බෝසත්තෙමේ කලකිරුණු සිතින් යුතුව එතනින්ද නික්ම අනුත්තර සන්ති වරපදයයි කියනු ලබන නිවන සොයමින් සැරිසරණුයේ ක්‍රමයෙන් උරුවේලාහි සේනානී නියම් ගමට පැමිණියේය. එහි වූ රමණීය බිම් පෙදසක් සිත් අල්වන වනලැබහා රමණීය ගඟ පෙදස ඇති සුදුවැලි තලාවත් අසල පිහිටි ගොදුරු ගමත් දැක දුකින් මිදීම සඳහා වෙර වැඩීමට එය සුදුසු ස්ථානය ලෙස තෝරාගෙන එහි වූ ඇසතුරුක් මුල ඉඳගත්තේය. එසේ හිඳගත් බෝසතුනට මෙසේ සිත්විය. යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කාමයන්ගෙන් වෙන් නොවී වෙසේ නම් ඔහුගේ සිත ඒ කාම පිපාසයෙන් තැවෙන්නේ කටුක දුක් වේදනා විඳින්නේ අනුත්තර සම්බෝධියට පැමිණිය නොහැක්කේය. යම් ලෙසකින් ඒ කාම පිපාසය කාම පරිදාහය ප්‍රහීන වූයේද කටුක දුක් විඳින්නේ මුත් අනුත්තර සම්බෝධි ඥාණයට පැමිණෙන්නේය. එසේ සිතූ බෝසතුන් දුකින් මිදීම පිණිස වෙර වැඩි වූ අයුරු සංගාරව සූත්‍රයෙහි දක්වා ඇති අයුරු මෙසේය. මම යටි දතෙහි උඩු දත තබා දිව තල්ලට තබා තදකොට කුසල සිතින් අකුසල සිත මැරින්නට තැත් කළමි. එවිට මගේ කිසිලි වලින් දහඩිය වැගිරෙන්නට විය. එහෙත් පටන්ගත් වෙර වැඩුම අඩු නොවූයේය. සිහි මුලා නොවූයේය. දුකින් මිදීමට දරන වීරය නිසා පීඩා විඳින මගේ කය වේදනාවෙන් පෙළෙන බැවින් නොසන්සිඳුනේය. අප්‍රාණක ධානය කිරීමට සිතූ මම නාසයෙන් හා මුවින් සිදු කරන ආශ්වාස ප්‍රාශ්වාස බැලකීමි. එවිට මහා හඬක් ඇතිව වාතය දෙකන් සිදුරෙන් පිටවන්නට විය. එහෙත් මගේ සිහි මුලා නොවූයේය. දුකින් මිදීමට දරන වීර නිසා පීඩා මිදින මගේ කය වේදනායෙන් පෙළෙන බැවින් නොසන්සිඳුනේය. මම නාසයෙන්ද මුවින්ද කන් සිදුරුවලින්ද ආශ්වාස ප්‍රාශ්වාස කිරීම වැළකීමි. එවිට ගොරෝසු වරපටකින් තදකොට වෙලන්නාක් මෙන් මගේ හිස බලවත් වේදනාවෙන් පෙළෙන්නට විය. එහෙත් මගේ සිත මුලා නොවුනේය. ගෙරි කපන කැත්තකින් මගේ කුස කපන්නාසේ කුස බලවත් වේදනාවෙන් පෙළෙන්නට විය. එහෙත් මගේ සිත මුලා නොවුයේය. මගේ සිරුර දැවෙන්නාක් මෙන් විය. මගේ සිත මුලා නොවුයේය. දුකින් මිදීමට දරන වීරය නිසා කය වේදනාවෙන් පීඩා විඳින්නේ නොසන්සුඳුනේය. මම ආහාර ගැනීම නතර කරන්නට සිතීමි. එවිට දෙවියෝ මා එසේ කළහොත් රෝම කූප තුලින් දිව්‍ය ඕජස් ඇතුළු කරන බව කීහ. මම එය ප්‍රතික්ෂේප කළෙමි. මම මොන් යුෂ හෝ කොල්ලු යුෂ හෝ කඩල යුෂ හෝ මෑයුෂ පතක් පමණක් හෝ ටික ටික ආහාර වශයෙන් ගන්නට සිතීමි. එසේ කළ මාගේ සිරුර ඉතා කෘෂ විය. මගේ අංග ප්‍රත්‍යංගයෝ කළුවැල් පුරුක් මෙන් කෘෂ විය. මගේ නිසීදන මාංශය ඔටු පියවැනි විය. මගේ පිටකටුව තනින් තන උස්වහා පහත්ව දිස්වින. ඉල ඇට ඈත මෑත දිස්වින. මගේ ඇස් තුරු ඇස් කුහර තුළට ගිලුනේය. හිස සිවිය වියලී හැකිලුනේය. මම කුස අතගාන්නේම් උදර සිවිය හා සමග පිටකටුව අල්ලමි. පිට අතගාන්නේම් පිටකටුව සමග උදර සිවිය අල්ලමි. අල්පාහාර නිසා මාගේ උදර සිවිය පිටකටුවෙහි ඇලුනේය. අල්ප ආහාර නිසා මල මුත්‍රා කරන ස්ථානයේහි මුණින් වැටෙමි. අත්පා පිරිමදන මාගේ කයින් කුණු වූ මුල් ඇති රෝමයෝ ගිලිහෙති. සමහරු මා දැක මා කළු යැයි කීහ. සමහරු මුගුරු පාට යැයි කීහ. මගේ පිරිසිදු රන්මන් පැහැසිවිය අල්ප ආහාර නිසා මෙසේ වැනසී ගියේය. මට මෙසේ සිත්විය. අතීතයේහි යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ උපක්‍රමයෙන් දුක් වින්දේ නම් එය මීට වැඩි නොවිය හැක. අනාගතයේහි යමෙක් උපක්‍රමයකින් දුක් විඳින්නේ නම් එයද මීට වැඩි නොවන්නේය. මෙකල්හි විඳින්නේ නම් එයද මීට වැඩි නොවන්නේය. මෙසේ දුක් විඳි මම මිනිස් දහමට වැඩි උසස් බවක් නොලැබීමි. සම්බෝධියට වෙනත් මගක් තිබිය යුතුය. ෆොප්මගුල් දිනෙහි සිහිල් දඹසෙවනෙහි ප්‍රථම ධානය උපදවා වාසය කළ හැටි මට සිහි විය. එය සම්බෝධි මාර්ගයේ වේදයි සිහි කරන මට එසේ වේයයි හැඟිනි. කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව යම් සුඛයක් වෙයිද ඒ සුඛයට මා බිය විය යුතු නැති බව මට හැඟිනි. එම සුඛය මෙසේ දුර්වල වූ ශරීරයන් යුතුව ලැබිය නොහැකි බව දන්නා මම ගොරෝසු ආහාර අනුභව කළෙමි. එවිට මෙතෙක් මට උවටැන් කළ ඒ පස්වග මහණහු මා දුකින් මිදෙන උත්සාහය අත්හලේයයි කලකිරි මා හැරගියහ. කාය බලය ලැබූ මම ප්‍රථම ධානය ලදිමි. ද්විතීයික ධානය ලදිමි. තෘතීයික ධානය ලදිමි. චතුර්ථ ධානය ලදිමි. එසේ සිව්වන දැහැනින් කර්මන්නේ බවට ගිය පිරිසිදු සිත නිශ්චලව සමාධිගත වූ කල්හි පූර්වේ නිවාසානුෂ්මතිය පිණිස සිත යොම කළෙමි. රැය පළමු යාමේහි විද්‍යාව පහළ වීමෙන් පූර්වේ නිවාසානුෂ්මතිය ලදිමි. දෙවන යාමේහිදී චතුප්පපාද ඥානය ලදිමි. තුන්වන යාමේදී ආශ්‍රවක්ෂය කරන ඥානය පිණිස සිත නැඹුරු කළ මට මෙය දුකය, මේ දුකට හේතුවය, මෙය මිදීමය, මෙය මිදීමේ මාර්ගයයි ඇතිසැටියෙන් දතිමි. ආශ්‍රවයන් දතිමි, ආශ්‍රව හේතුව දතිමි, ආශ්‍රව නිරෝධය දතිමි, ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දතිමි. කාමාශ්‍රව, භවාශ්‍රව හා අවිද්‍යාශ්‍රවයන්ගෙන් සිත මිදිනි. අවිද්‍යාව පහවි, විද්‍යාව පහළ විය. සම්මා සම්බුද්ධ යනු කවරේක්ද? සම්මා සාමංච සබ්බ ධම්මානං බුද්ධත්තා සම්මා සම්බුද්ධෝ. තමන් විසින්ම මනාකොට සියලු ධර්මයන්ගේ අවබෝධය සිදු කළේ සම්මා සම්බුද්ධ නමි. මූලපරියාය සූත්‍ර අටුවාව. යතා යේතේ සමනක් බ්‍රාහ්මණා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමංච ධම්මං අභිඤ්ඤාය දිට්ඨ ධම්මා අභිඤ්ඤා වෝසාන පාරමී පත්තා ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති තේසා හමස්මීති. යම් මහණ බමුණු කෙනෙක් යම් පරිදි පෙර නොඇසූ විරූදහම් තමන් විසින්ම දැන මේ ආත්ම භාවයේදීම ගැඹුරු නුවණින් කෙළවරකොට දැන නිවන් පැමිණියේ මිදේ කියද්ද ආදි බ්‍රහ්මචර්යාව ප්‍රතිඥා කෙරෙද්ද මම ඒ සම්බුද්ධයන් අතරින් ත්‍රයිකාලික සම්බුදුවරුන් කෙනෙක් මි. තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ පෙර නොඇසූ විරු ඒ දහම් මොනවාදැයි පටිසම්බිදා මාර්ගයේහි පටිසම්බිදා කතා විස්තරයේ ධම්මචක්ක සූත්‍රානුසාරයෙන් මෙසේ විග්‍රහ කොට ඇත. ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛං අරිය සච්ඡං පරිඥායන්ති මේ භික්ඛවේ. තංකෝ පනිදං දුක්ඛං අරිය සච්ඡං පරිඥාතන්ති භික්ඛවේ පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු. මහණෙනි, මේ දුක නම් වූ ආර්ය සත්‍යයයි පෙර නොසූ විරුදහම්හි මට පනස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්ග විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, මේ දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දත යුතුයයි පෙර නොසූ විරු පනස පහළ විය. මහණෙනි, මා විසින් මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දැනගන්නා ලදැයි පෙර නොසූ විරු පනස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්ග විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ඉදං දුක්ඛ සමුදයං ආර්ය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ සමුදයං ආර්ය සච්ඡං පහතබ්බන්ති මේ භික්ඛවේ. තංකෝ පනිදං දුක්ඛ සමුදයං ආර්ය සච්ඡං පහීනන්ති මේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී, ආලෝකෝ උදපාදී. මහණෙනි, මට මේ දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යයයි පෙර නොඇසූ විරු දහම්හි පැනස පහළ විය. එය ප්‍රහීන කළ යුතුයයි පෙර නොඇසූ විරු දහම්හි පැනස පහළ විය. ප්‍රහීනයයි පෙර නොඇසූ විරු දහම්හි පැනස පහළ විය. ඉදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චිකා තබ්බන්ති මේ භික්ඛවේ තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදී. මහණෙනි, මට මේ දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍යයයි පෙර නොඇසූ විරු දහම්හි නැනස පහළ විය. එය ප්‍රත්‍යක්ෂ කළ යුතුයයි පෙර නොඇසූ විරු දහම්හි නැනස පහළ විය. එය ප්‍රත්‍යක්ෂ කරමි පෙර නොඇසූ විරු දහම්හි නැනස පහළ විය. ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී. මහණෙනි, මට මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි පෙර නොඇසූ විරු දහම්හි පැනස පහළ විය. එය භාවිතා කළ යයි යුතුයයි පෙර නොඇසූ විරු දහම්හි නැනස පහළ විය. එය භාවිතා කළමි පෙර නොඇසූ විරු දහම්හි පැනස පහළ විය. මෙසේ දුක්ඛාරය සත්‍යෙහි සච්ච පරිඤ්ඤය පරිඤ්ඤතා සමුදාය සත්‍යෙහි සච්ච පහතබ්බ පහින නිරෝධාය සත්‍යෙහි සච්ච සච්චිකාතබ්බ සච්චිකත දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය සත්‍යෙහි සච්ච භාවිතබ්බ භාවිත වශයෙන් පරිවර්ත තුනකින් හා දොළොස් ආකාරයකින් ඒ පෙර නොඇසූ විරුදහම් තමන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කළා වූ සම්බුදු නුවණ පස් අයුරකින් විග්‍රහ කොට වදාළහ. චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී යනුවෙන් කළ ඒ විග්‍රහය සතර පටිසම්භිදා ඥානයන්හි කැටි කරමින් පටිසම්භිදා මාර්ගයේහි විස්තර කරන්නේ මෙසේය. දර්ශනාර්ථේහි චක්කුං උදපාදී ප්‍රකටව දන්නා වූ ඥානාර්ථේහි ඥානං උදපාදී විශේෂයෙන් දැනගන්නා වූ ප්‍රජානනාර්ථේහි පඤ්ඤා උදපාදී සත්‍යාවබෝධේහෙවත් ප්‍රතිවේදාර්ථේහි විචා උදපාදී බැබලීම හෙවත් ඕපාසාර්ථේහි ආලෝකෝ උදපාදී චක්කු ධර්ම ඥාන ධර්ම පඤ්ඤා ධර්ම විචා ධර්ම ආලෝක ධර්ම යන මේ පංච ධර්මයෝ පටිසම්භිදාවට අරමුණු වන්නෝය ගෝචර වන්නෝය. එබැවින් ධම්මේ සුඥානං ධම්ම පටිසම්භිදායි කියන ලදී. දර්ශනාර්ථාදී වශයෙන් කියන ලද ඒ පංච ධර්මයෝම අත්තපටි සම්බිදාවට අරමුණු වෙති. ගෝචර වෙති. එබැවින් අත්තේසු ඥානං අත්තපටි සම්බිදා යැයි කියන ලදී. ධර්ම වශයෙන් වූ මේ දහම් අනුනට හැඟවීම පිණිස ව්‍යංජන නිරුක්ති වශයෙන් ප්‍රකාශ කිරීම පිණිස වෙති. එසේම අර්ථ වශයෙන් ව්‍යංජන නිරුක්ති වශයෙන් ප්‍රකාශ කිරීම පිණිස වෙති. මේ දස ආකාර නිරුක්ති හු නිරුක්ති පටිසම්භිදාවට අරමුණු වෙති, ගෝචර වෙති. එබැවින් නිරුක්ති සුඥානං නිරුක්ති පටිසම්භිදා යැයි කියන ලදී. මෙසේ ධර්ම වශයෙන් වූ පස්වැදෑරුම් ඥානයෝය, අර්ථ වශයෙන් වූ පස්වැදෑරුම් ඥානයෝය, නිරුක්ති වශයෙන් වූ දසවැදෑරුම් ඥානයෝයයි, මෙසේ විසිවැදෑරුම් ඥානයෝ පටිබාන පටිසම්භිදාවෙහි අරමුණු වෙති. එබැවින් පටිබානේසු ඥානං පටිබාන පටිසම්භිදායි කියන ලදී. මෙලෙසින් චතුපාටිසම්භිදා ඥානලාභීව පෙර නොඇසූ විරු සිව්සස් දහම් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක. මහණෙනි, යම්තාක් මට මේ සතර ආර්ය සත්‍යයන්හි මෙසේ තුන් පරිවෘතයක් ඇති, දොළොස් ආකාරයක් ඇති ඥාන සංඛ්‍යාත දර්ශනය ඇති සැටියෙන් සුවිශුද්ධ නොවීද, ඒතාක් මම මරුන් සහිත බමුන් සහිත සදේවක ලෝකේහි සකල සත්ව ප්‍රජායෙහි අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධේමි ප්‍රතිඥා නොකලෙමි. යම් කලෙක මේ සතර ආර්ය සත්‍යයන්හි මෙසේ තුන් පරිවෘතයක් ඇති, දොළොස් ආකාරයක් ඇති ඥාන සංඛ්‍යාත දර්ශනය ඇති සැටියෙන් සුවිසුද්ධ වීද, මහණෙනි, එකල්හි මම මරුන් සහිත සකල සත්ව ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධේමි ප්‍රතිඥා කළෙමි. එහිලා වදාළහ. සම්‍යක් සම්බෝධිය ප්‍රතිඥා කළ තවත් අවස්ථා. මහණෙනි, මට මෙසේ සිත්විය, යම් හේකින් ලෝකේහි යමක් නිසා යම් සුවයක් සොම්නසක් උපදීද, මෙය ලෝකේහි ආස්වාදයයි. යම් හේකින් ලෝකය අනිත්‍ය වේද, දුක් වේද, වෙනස් වෙන සුළු බවක් වේද, මේ ලෝකේහි ආදීනවයයි. ලෝකේ කෙරෙහි වූ තෘෂ්ණාව ප්‍රහීන වේද, මේ ලෝකේහි නිස්සරණයයි. මහණෙනි, මම යන්තාක් මෙසේ ලෝකේහි ආශ්වාදය ආශ්වාදේ වශයෙනුත්, ආදීනවය ආදීනවේ වශයෙනුත්, නිස්සරණය නිස්සරණේ වශයෙනුත් අවබෝධ නොකලෙම්ද, ඒතාක් මම දෙවි මිනිසුන් සහිත ලෝකේහි සකල සත්ව ප්‍රජාවෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරෙමි ප්‍රතිඥා නොකලෙමි. මහණෙනි, යම් කලෙක මම ලෝකේහි ආස්වාදය ආස්වාදේ වශයෙනුත්, ආදීනවය ආදීනවේ වශයෙනුත්, නිස්සරණය නිස්සරණේ වශයෙනුත් අවබෝධ කළෙම්ද, එකල මම අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි ප්‍රතිඥා කළෙමි. බුදුරජාණන් වහන්සේ මෙහිදී ලෝකේ යනුවෙන් අදහස් කළේ කුමක්දැයි සමිත්ත ලෝක පඤ්ඤ සූත්‍රේහි පහත සඳහන් ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. සමිද්ධිය, යම් තැනක ඇස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්කු විඤ්ඤාණය ඇද්ද, චක්කු විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇද්ද, එහි ලෝකය හා ලෝකයයි පැනවීම හෝ වෙයි. කන ඇද්ද, ශබ්දයෝ ඇද්ද, නාසය ඇද්ද, ගන්ධයෝ ඇද්ද, දිව ඇද්ද, රස ඇද්ද, කය ඇද්ද, ස්පර්ශය ඇද්ද, මනස ඇද්ද, මනසින් අරමුණු වන දහම් ඇද්ද, මෙහි ලෝකය හා ලෝකයේයි පැනවීම වේ. ලෝකයේයි කියන්නේ ඇයි? ලුච්ඡති කෝ භික්ඛු තස්මා ලෝකෝති උච්චති. මහන, නැසේ අරුතින් ලෝක නම් වේ. කුමක් නැසේද? පළුදු වේදයත්. මහන, ඇස පළුදු වේ. චක්කු විඤ්ඤාණය පළුදු වේ. චක්කු සම්පස්සේ පළුදු වේ. චක්කු සම්පස්සේ නිසා මේ වේදනාවක් වීද එයද පළුදු වේ. මෙසේ පළුදු වන හේයින් ලෝකයයි කියනු ලැබේ. වේදනායෙහි ඇලීම ආස්වාදයයි. සියල්ලෙහි පළුදු වන බව ආදීනවයයි. තෘෂ්ණා ප්‍රහාණය නිස්සරණයයි. මෙයයි ලෝකේ ආස්වාදය, ආදීනවය හා නිස්සරණය. මහණෙනි, මම ඇසෙහි ආස්වාදය සෙවීම කළෙමි. ඇසේ යම් ආස්වාදයක් වේ නම් ඒ අවබෝධ කළෙමි. ඇසේ ආස්වාදය යම් තාක් වේ නම් එය නුවණින් මනවින් දක්නා ලද්දේය. මහණෙනි, මම ඇසෙහි ආදීනවය සෙවිමි. ඇසේ යම් ආදීනවයක් අනිත්‍ය බවක් වේද එය අවබෝධ කළෙමි. ඇසේ යම් ආදීනවයක් වේ නම් එය නුවණින් මනවින් දක්නා ලදී. මහණෙනි, මම ඇසේ නිස්සරණය සෙවිමි. ඇසේ යම් නිස්සරණයක් වේද එය අවබෝධ කළෙමි. ඇසේ යම් නිස්සරණයක් තෘෂ්ණා ප්‍රහාණයක් වේද එය මනවින් දක්නා ලදී. කන, නාසය, දිව, ශරීරය, මනස යන මේ ආධ්‍යාත්මික ආයතනයන් හිද ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම යන බාහිර ආයතනයන් හිද ඇසට කීලසින්ම දත යුතුය. මහණෙනි, මම යම් තාක් මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේත් බාහිර ෂඩායතනයන්ගේත් ආශ්වාදය ආශ්වාදයේ වශයෙන්ුත්, ආදීනවය ආදීනව වශයෙන්ුත්, නිස්සරණය නිස්සරණ වශයෙන්ුත් තතුසේ අවබෝධ නොකෙලෙම්ද? ඒ තාක් දෙවියන් සහිත ලෝකේහි අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි, ප්‍රතික්ෂා නොකළෙමි. මහණෙනි, යම් දිනක මම එය අවබෝධ කළෙම්ද, එදින දෙවියන් සහිත මිනිසුන් සහිත ලෝකයේහි අනුත්තර සම්මා සම්බෝධියට පැමිණියමි, ප්‍රතිඥා කළෙමි. ඒ තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණය මෙසේද දත යුතුය. අරහන් ගුණෙහි තථාගතයන් වහන්සේ රහසින්වත් පව නොකරන බව දැක්වීමට කියූ සප්ත මෛතුන්‍ය සංයෝගයන් ඒ තථාගතයන් වහන්සේට ප්‍රහීන වීමද සම්මා සම්බුදු බව නිසා සිදු වූවකි. බ්‍රාහ්මණය, යම් කලෙක මම මේ සප්ත මෛතුන්‍ය සංයෝගයන් අතුරින් තමන් තුළ අප්‍රහීන යම්ම මෛතුන්‍ය සංයෝගයක් නොදිටිම්ද? බ්‍රාහ්මණය, එකල්හි මම දෙවි මිනිසුන් සහිත සකල සත්ව ප්‍රජායෙහි අනුත්තර සම්මා සම්බෝධිය ප්‍රතිඥා කළෙමි, වදාලේ එබැවිනි. තථාගතෝ, මහණෙනි, ලෝක හේවත් දුක්ඛ සත්‍ය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ දුක්ඛ සත්‍යෙන් වෙන් වූ හේයින් ලෝක සමුදය හේවත් තෘෂ්ණාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ලෝක සමුදය වූ තෘෂ්ණාව ප්‍රහාණය කරන ලදී. ලෝක නිරෝධය හේවත් දුකින් මිදීම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී, ප්‍රත්‍යක්ෂ කරන ලදී. ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව වඩන ලදී. මෙසේ තත්තු පරිද්දෙන් ලෝකය අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේගේ තථාගත ගුණ සතරක් අංගුත්තර නිකායේ ලෝක සූත්‍රයේ සඳහන්ය. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, අවශේෂ දෙවි මිනිසුන් සහිත, සත්තු ප්‍රජාව විසින් යම් රූපායතනයක්, යම් සද්දායතනයක්, යම් ගන්ධායතනයක්, යම් රසායතනයක්, යම් පොට්ටබ්බායතනයක්, යම් ධම්මා ලම්බනයෙන් යක් ලබන ලද්දේද සිතින් ලුහු බැඳගන්නා ලද්දේද ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද බැවින් තථාගතයයි කියනු ලැබේ. යම් රැයක තථාගතයන් වහන්සේ සිව්සස් දහම් අවබෝධ කළසේක්ද, යම් රැයක පිරිනිවන් පානාසේක්ද, මේ අතර කියන ලද යමක් වේද, පවසන ලද යමක් වේද, විස්තර කොට පනවන ලද යමක් වේද, ඒ හැම එපරිද්දෙම වෙයි, අන් ලෙසක නොවේ. එබැවින් තථාගතයයි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ යම් ලෙසකින් කියන්නේ එලෙසකින් කරන්නාහ. යම් ලෙසකින් කරන්නාහුද එසේ කියනසේක. මෙලෙසින් තථාගතයෝ යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී වන බැවින්ද තථාගතයයි කියනු ලැබේ. මහණෙනි, තථාගතයන් වහන්සේ දෙවි මිනිසුන් සහිත සකල සත්ව ප්‍රජායෙහි සියල්ල මැඩගෙන සිටිනා සේක්ද, අනුන් විසින් නොමඩනා ලද සේක්ද, සියල්ල දක්නා සේක්ද, තමන් විශේෂහිලා සිටිනා සේක්ද, එබැවින් තථාගතයයි කියනු ලැබේ. මේ සතර ආකාර තථාගත ගුණයෙන් පරිපූර්ණ වීම සිව්සස් දහම් තිපරිවට්ටව ද්වාදසාකාරව අවබෝධ කළ හේයින්ම සිදුවන බව පැහැදිලි වෙයි. මේ උත්තරීතර සිව් තථාගත ගුණයන්ගෙන් යුක්ත වූ බවද තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණයම වෙයි. මේ සිව් ගුණයන් දරණ බැවින් තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේහි ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රකාශ කරමින් ධම්ම චක්‍රය පවත්වමින් සිංහනාද කෙරෙද්ද, ඊට හේතු වූ අන්‍ය දස තථාගත බලයක්ද, විශාරද ඥාන භවයෝ සතර දෙනෙක්ද මහා සිංහනාද සූත්‍රයෙහි දේශනා කොට වදාළහ. දස තථාගත බල. 1. ඉද සාරිපුත්ත තථාගතෝ තානංච තානතෝ අත්තානංච අත්තානතෝ යථා භූතං පජානාති. සාරිපුත්‍රය, තථාගත තෙමේ කාරණේ කාරණේ වශයෙන්ුත් අකාරණේ අකාරණේ වශයෙන්ුත් දන්නේද යන මෙය පළමු තථාගත බලයයි. ආනන්දය, යම් හේතුවකින් මාර්ග දෘෂ්ටි සම්පන්න සෝවාන් පුද්ගලයා කිසිදු සංස්කාරයක් නිත්‍යයි සලකන්නේද, එය හේතු රහිතය, ප්‍රත්‍ය රහිතය, මෙකරුණ සිදු නොවන්නේමය. යම් හේකින් පෘථජ්ජන තෙමේ සංස්කාරයන් නිත්‍යයි ගන්නේද, එයට හේතු ඇත, කරුණු ඇත. මජ්ක්‍ධිමනිකායේ බහුධාතුක සූත්‍රයේහි එන මෙවන් දේශනා තථාගතයන් වහන්සේගේ මේ ස්ථාන හා අස්ථාන දන්නා නුවණට උදාහරණයි. 2. අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං තානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ අතීත අනාගත වර්තමාන කර්ම සමාදානයන්ගේ විපාකය හේතු ප්‍රත්‍ය වශයෙන් තතුසේ දනිද්ද මේ දෙවන තථාගත බලයයි. අතීත වූ හෝ වර්තමාන වූ හෝ අනාගත වූ හෝ යම් කර්මයක් වේද ඒ කර්ම හට ගැනීම පිණිස කරුණු හයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය, දෝසෝ නිදානං කම්මානං සමුදයාය, මෝහෝ නිදානං කම්මානං සමුදයාය, අලෝභෝ නිදානං කම්මානං සමුදයාය, අදෝසෝ නිදානං කම්මානං සමුදයාය, අමෝහෝ නිදානං කම්මානං සමුදයාය. ලෝභය කර්ම රැකස් සකස් කිරීමට හේතු වේ. ද්වේෂය කර්ම රැස් කිරීමට හේතු වේ. මෝහය කර්ම රැස් කිරීමට හේතු වේ. එසේම අලෝභ අද්වේෂ අමෝහද කර්ම රැස් කිරීමට හේතු වේ. ලෝභ ද්වේෂ මෝහ මුල් වූ කර්ම දුක් විපාක සහිතය. අලෝභ අද්වේෂ අමෝහ මුල් වූ කර්ම සුව විපාක සහිතය. අතීත වූ අනන්ත ආත්ම භාවවලදී සත්වයෝ මේ හේතු හය මුල් කරගෙන අපමණ වූ කුසල අකුසල කර්ම රැස් කොට ඇත. ඒ වායේ විපාක අතීතේහි ද විඳින්නාහුය, වර්තමානයේහි ද විඳිති, අනාගතේහි ද විඳින්නාහුය. මේ කරුණු හය හේතුවෙන් සත්වයෝ වර්තමානයේහිද කුසල අකුසල කර්ම රැස් කරති. විපාක දිය යුතු කර්මයෝ වර්තමාන භවයේද විපාක දෙති, අනාගත භවයන්හි විපාක දෙති. මේ කියන ලද හේතු හය මුල් වීමෙන් සත්වයා අනාගතයෙහිද කර්ම රැස් කරන්නේය. ඒ කර්මයන්හි විපාක ඒ කර්ම රැස් කළ ආත්ම භවයේදී හෝ මතු ආත්ම භවයන්හි හෝ ලැබෙන්නේය. මෙසේ මේ තුන් කාලයට අයත් කර්මයන් ආත්මභාවය එනම් ගති, ආත්මභාවය සඳහා කළ කර්මය එනම් උපදි, කර්ම විපාක ලැබෙන කාලය නම් කාල, හා විපාක දෙන ස්ථාන පයෝග වශයෙන් දන්නාහු තථාගත සම්මා සම්බුදුවරුමය. තථාගතයන් වහන්සේ හට ඇති මෙම දැනීම දෙවන තථාගත බලය වේ. 3. තථාගතෝ සම්බත්ත ගාමිනී පටිපදං යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ සත්වයාගේ උත්පත්ති වශයෙන් සැමතැන ගමන් කරන ප්‍රතිපදාව ඇතිසැටියෙන් දන්නාසේක. නිරය, තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය, දේව යනුවෙන් ගතිපසකි. ශාරිපුත්තය, මම නිරයත් නිරේ ගාමිනී මාර්ගයත් ඒ පිළිවෙතත් දනිමි. යම් ආකාරයකින් පිළිපැද මරණින් මතු නිරේහි ඉපදීද එයද දනිමි. මම තිරිසන් යෝනියද දනිමි. තිරිසන් උපතට මාර්ගයේද පිළිවෙතද දනිමි. යම් ලෙසක පිළිපැද යමෙක් තිරිසන් යෝනියේ උපදීද එයද දනිමි. මම പ്രേත විශේෂද දනිමි. പ്രേත විශේෂයට යන මගද දනිමි. මම මිනිසෙනුත් දනිමි. මිනිස් ලෝකයට මාර්ගයේද දනිමි. මම දෙවියනුත් දනිමි. දෙව්ලොවට මාර්ගයේද දනිමි. දේව යනුවෙන් රූපාවචර හා අරූපාවචර බ්‍රහ්මකායක දෙවියෝද සැලකෙති. ශාරිපුත්තය, මම ගති නිස්සරණය එනම් පංචගතියෙන් මිදීම වන නිවනද නිවනට මාර්ගයේද ප්‍රතිපදාවද දනිමි. යම්සේ පිළිපදින්නේ සියලු ආශ්‍රවයන් ප්‍රහීනකොට මේ ආත්ම භවයේදීම නිවන ප්‍රත්‍යක්ෂකොට වාසය කෙරේද එයද දනිමි. මහා සීහනාද සූත්‍රයේහි වදාළහ. මෙසේ තථාගතයන් වහන්සේ සත්වයාගේ උත්පත්ති වශයෙන් සෑම තැන ගමන් කරන ප්‍රතිපදාව ඇතිසැටියෙන් දනිති කියූ තුන්වන තථාගත බලය දත යුතුය. තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකය තතුසේ දන්නාසේක. තථාගතයන් වහන්සේගේ අනේක ධාතු විග්‍රහයක් බහු ධාතුක සූත්‍රෙහි විග්‍රහ කොට ඇත්තේ මෙසේය. ආනන්දය, මෙසේ 18 ආකාරයක ධාතුහු වෙත්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු යනුවෙනි. ආනන්දය, මෙසේ ධාතුහු 6 දිනෙක්ද වෙත්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු යනුවෙනි. ආනන්දය, තවත් ධාතුහු 6 දිනෙක් වෙත්. සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු යනුවෙනි. ආනන්දය, ධාතුහු තවත් 6 දිනෙක් වෙත්. කාම ධාතු, නික්කම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවහිංසා ධාතු යනුවෙනි. ආනන්දය, තවත් ධාතු 3 දෙනෙකි. කාම ධාතු, රූප ධාතු හා අරූප ධාතු යනුයි. තවත් ධාතු 2 දෙනෙකි. සංකත ධාතු හා අසංකත ධාතුයි. මෙසේ නානා ප්‍රකාර ධාතු වන හේයින් නානා ධාතුය කෘත්‍ය වශයෙන් අනේකාකාර බැවින් අනේක ධාතුය. මේ සියලු ධාතුන් දරන්නා වූ ස්කන්ධ ධාතු ආයතනයෝ ලෝකය නමි. මෙසේ තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකය දනිති කියු සිව්වන තථාගත වලේ දන්නේය. තථාගතෝ සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ සත්වයාගේ අදිමුත්ති වශයෙන් වෙනස් වන ආකාරය තතු වශයෙන් දන්නාහ. ධාතු සෝව භික්ඛවේ සත්තා සංසන්දන්ති සමෙන්ති කල්යාණාදිමුත්තිකා කල්යාණාදිමුත්තේකේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති අතීතම්පි භික්ඛවේ අනාගතම්පි අද්ධානං. මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන්ම සැසඳෙත්. කලන අදහස් ඇත්තෝ කලන අදහස් ඇත්තන් සමග සැසඳෙති, එකතු වෙති. අතීතේහිද සත්වයෝ අදහස් වශයෙන් සැසඳුණහ. අනාගතයේහිද සැසඳෙන්නාහ. දැනුදු කලන අදහස් ඇත්තෝ කලන අදහස් ඇත්තන් හා සැසඳෙත්. යම්සේ කිරිකිරි සමග සැසඳේද, තෙල් තෙල් සමග සැසඳේද, ගිතෙල් ගිතෙල් සමග සැසඳේද, මී මී සමග සැසඳේද, ඒ මෙනි. මහණෙනි, ලාමක හීන අදහස් ඇත්තෝ හීන අදහස් ඇත්තන් සමග එක් වෙති. අතීතේහිද හීන අදහස් ඇත්තෝ හීන අදහස් ඇත්තන් හා එක් වූහ. අනාගතයෙහිද එසේම වන්නේය. දැනුදු හීන අදහස් ඇත්තෝ හීන අදහස් ඇත්තවුන් හා එක් වෙති. යම්සේ මල මල සමග සැසඳේද, මුත්‍ර මුත්‍ර සමග සැසඳේද, කෙල කෙල සමග සැසඳේද, ඒ මෙනි. ඒ තථාගතයන් වහන්සේ සත්වයන්ගේ නානාදි මුක්තික භාවය දන්නාහ යන 6 වෙනි තථාගත බලය එසේ සංයුක්ත නිකායේ සගාතක සූත්‍රයේ එන අයුරින් දත යුතුය. තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථාභූතං පජානාති. තථාගතයන් වහන්සේ අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය පරෝ පරාවරතාව තතුසේ දන්නාසේක. මිගසාලානම් උවැසියක් වරෙක ආනන්ද හිමියන්ට මෙසේ පවසා සිටියාය. ස්වාමීනි, මගේ පුරාණ නම් වූ පියා බ්‍රහ්මචාරී වූයේ සකදාගාමි විය. මගේ සුළු පියා ඉසිදත්ත පරදාර සේවනයෙන් වැළකුණේ අබ්‍රහ්මචාරී වූයේ සකදාගාමි විය. පරලොව ගිය මෝහු දෙදෙනාම තුසිත ලොව උපන්නාහයි බුදුන් වහන්සේ විසින් වදාරන ලදී. ස්වාමීනි, යම් සසුනක බ්‍රහ්මචාරී තැනැත්තාත් අබ්‍රහ්මචාරී තැනැත්තාත් සම උපත් ලැබුවෝය කියා තේරුම් ගත නොහැකි අයුරින් තථාගතයන් වහන්සේ කෙසේ නම් දේශනා කළසේක්ද? ආනන්ද හිමියෝ මිගසාලා උපාසිකාවගේ ප්‍රකාශය බුදුරජුන් හට දැන්වූහ. ආනන්ද, බාල අව්‍යක්ත ස්ත්‍රියක වූ මිගසාලා උවසියගේ නුවණ තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය හා කෙසේ සමවන්නේදැයි පැවසූ බුදු පියාණෝ තමන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය පිළිබඳව මෙසේ උපමාවක්ද වදාළහ. ආනන්දය, එක්තරා පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ඔහුට ඵල සමාධි ඵල ප්‍රඥා පිළිබඳව අවබෝධයක් නැත්තේය. ඔහුගේ දුශ්ශීල බව පහවෙන අයුරුද අසා හෝ විමසා නොදෙනි. තමා විසින්ද ඒ පිළිබඳ නොවිමසනු ලබන ඔහු ලෞකික ධානයකද නොලබන්නේ පිරිහෙන්නේය. විශේෂ ගුණයකටද නොපමිණෙන්නේය. ආනන්දය, තවත් එක්තරා දුස්සීල පුද්ගලයෙක් ඔහු චිත්ත සමාධි පඤ්ඤා විමුක්ති යන කුමක් දැයි හොඳින් දනි. දුස්සීල බව පහ කරගන්නා අයුරුත් අසා කියා දැන ගැනීමෙන්ම තමා විසින් සිතා බැලීමෙන් දනි. ඔහු ලෞකික වූ ධ්‍යාන ලබන්නේ මරණින් මතු විශේෂත්වයට පැමිණේ. ආනන්දය, මේ දුසිල් පුද්ගලයන් දෙදෙනා අතුරින් දෙවන්නා උතුම් වෙයි. විදර්ශනා නුවණින් යුතු ඔහු ආර්ය භූමියට පැමිණෙයි. ආනන්දය, මේ වෙනස තථාගතයන් හැර අන් කවරෙක් දන්නේද? ආනන්දය, පුද්ගලයෙක් සිල්වත් වෙයි. චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය තතුසේ නොදනි. සෙස්ස පළමු දුස්සීල පුද්ගලයාට පරිද්දෙන් දත යුතුය. ආනන්දය, පුද්ගලයෙක් සිල්වත් වෙයි. චිත්ත විමුක්තිය හා පඤ්ඤා විමුක්තිය තතුසේ දනි. දෙවන දුසිල් පුද්ගලයාට කීලෙසින් දත යුතුය. ආනන්දය, කරුණු මෙසේ ඇති හේයින් පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ කොට තීරණය නොකරන්න. පුද්ගලයන් ප්‍රමාණ කරන්නා තමා තමාගේ ගුණ සාරාගනු ලබන්නේය. ආනන්දය, ඉන්ද්‍රිය පරෝපරියත්ත නුවණ ඇති මම පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි. නැතහොත් මා බන්දෙක් එනම් තවත් බුදුවරයෙක් එසේ කරන්නේය. මිගසාලා සූත්‍රෙහි තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය මෙසේ හෙළි කරන ලදින් තථාගතයන් වහන්සේ අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය පරෝපරියත්තය දන්නාහ යන හයවන තථාගත බලය එසේ දත යුතුය. තථාගතෝ ධ්‍යාන විමෝක්ක සමාධි සමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ටානං යථාභූතං පජානාති. තථාගතයන් වහන්සේ ධ්‍යාන විමෝක්ක සමාධි සමාපත්තීන්ගේ කෙලෙසීම පිරිසිදුවීම හා නැගී සිටීම තතු ලෙස දන්නා සේක. ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන සතරද රූපී රූපාණී පස්සති යනුවෙන් කියූ අෂ්ට විමෝක්ෂද දක්වා ඇත. සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාර මත්ත සමාධි, අවිතක්ක අවිචාර සමාධියන තුන් වැදෑරුම් සමාධිද සතර රූපී ධ්‍යාන සමාපatti, සතර අරූපී ධ්‍යාන සමාපatti හා සංඥා වේදිත නිරෝධ සමාපatti යන නව වැදෑරුම් සමාපත්තීන් ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti යනුයි. ධ්‍යාන ප්‍රථම ධ්‍යානාදී වශයෙන් කියන ලද සතර රූපාවචර ධ්‍යානයෝය. විමෝක්ක යේතේ සන්තා විමෝක්කා අතික්කම්ම රූපේ අරුප්පා තේකායේන පස්සෙත්වා විහෙරෙයන්ති. රූපාවචර ධ්‍යානයන් ඉක්මවා සිටි අරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්ෂයෝ වෙද්ද ඒ විමෝක්ෂයන් නාමකයින් ස්පර්ශ කොට වෙසෙමී යනුවෙන් ආකංකේය සූත්‍රෙහි දැක්වූ හෙයින් මෙහි අරූප ධ්‍යානයෝ විමෝක්ෂයයි ගැනෙත්. සමාධි ස කෝ විසාක චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි. ඇවත විශාකේනි සිතෙහි යම් එකඟ බවක් ඇද්ද මෙයයි සමාධි අනු චූල වේදාල සූත්‍රෙහි සඳහන්ය. තුන් මෙදෑරුම් වූ සමාධිය උපක්කිලේස සූත්‍රෙහි දැක්වූ අයුරු මෙසේය. යේකෝ මේ චිත්තස්ස උපක්කිලේසා තේ මේ පහීනා හන්ද දානාහං තිවිදේන සමාධින් භාවේමි සවිතක්කම්පි සවිචාරං සමාධින් භාවේසි අවිතක්කම්පි විචාරමත්තං සමාධින් භාවේසින් අවිතක්කම්පි අවිචාරං සමාධින් භාවේසින්. මගේ සිතෙහි යම් උපක්ලේශයෝ ඇද්ද දැන් මම ඒවා ප්‍රහීන කොට ඇති බැවින් තුන් අයුරකින් සමාධිය වඩමි. මම විතර්ක සිතින් විචාර සහිත සමාධියද වැඩුවෙමි. අවිතර්ක ඌද විචාර මාත්‍ර සමාධිය වැඩිමි. අවිතර්ක ඌද අවිචාර සමාධිය වැඩිමි. මෙසේ තුන් වැදෑරම් වූ සමාධිය ප්‍රීති සහගතවද ප්‍රීතිය රහිතවද සුව සහිතවද උපේක්ෂා සහගතවද යන සතරාකාර වේදනා ප්‍රභේදයන් ප්‍රගුණ කළ යුතු බවද එම සූත්‍රයේ පැහැදිලි වෙයි. විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා යන පංචාංගයන් සහිත වූ චිත්තක්ෂණය ධ්‍යානසිතයයි කියනු ලැබේ. එම ධ්‍යාන චිත්තය භාවනාරම්මණයේ පිහිටුවා එකඟ කිරීම සමාධි නමි. සමාධිය කොටස් තුනකින් යුක්තය. එහි ලදරු අවස්ථාව පරිකම්ම සමාධි නමි. ස්ථිර භාවයට ආසන්න වීම උපචාර සමාධි නමි. සමාධිය තහවුරු අවස්ථාව අර්පණා සමාධි නම් වෙයි. මගඵල අධිගම නොකලහුගේ සමාධියෙහි ස්ථිර බව තාවකාලික ඌවක් වීමටද ඉඩ ඇත. ඉද භික්ඛවේ භික්ඛු සමාධිස්ස සමාපatti කුසලෝ හෝති. මහණෙනි මෙම සස්නෙහි මහණ සමාධියට සමවැදීමෙහි කුසල වෙයි. සමාධියට සමවැදීමම සමාපත්තිය බව මෙහි පැහැදිලිය. සමාපත්තිය සංඥා සහිත වූ සංඥා සමාපත්තිය සංඥා විරාග භාවනා වශයෙන් පැවති අසඤ්ඤ භවෝත්පත්තිය ඇතිකරන අසඤ්ඤ සමාපත්තිය. නීව සංඥානා සංඥායතන සමාපත්තිය විඤ්ඤාණං චායතන සමාපත්තියයි කියනු ලබන විභූත සංඥා සමාපත්තිය හා නිරෝධ සමාපත්තියයි පස් වැදෑරුම් කොට නෙත්ති ප්‍රකරණයෙහි විග්‍රහ වෙයි. රූපාවචර සමාධි සමාපත්ති, අරූපාවචර සමාධි සමාපත්ති යන අෂ්ට සමාපත්ති හා නිරෝධ සමාපත්තිය යන නව වැදෑරුම් සමාපත්තීහු මෙහි ඇතුළත් වෙති. විචිකිච්ඡාව, අමනසිකාරය, තීන මිද්දය, තැතිගැන්ම, ඉල්පීම හෙවත් අධික සතුට, ශරීරයේ දාහය හෙවත් කාය දරතය, දැඩිකොටගත් වීරය, හීන වීරය, තෘෂ්ණාව, නානත්ත සංඥාව, රූපයන් පිළිබඳ සිතීම හෙවත් ඇල්ම, සිත කෙලෙසෙන්නා වූද, සිත පරිහානියට පත්කරන්නා වූද, උපක්ලේශයන් බව උපක්කිලේස සූත්‍රෙහි දැක්වෙයි. යෝනිසෝ මනසිකාරයෙන් මෙම උපක්ලේශයන් පිළිබඳ දැන සිත පිරිසුදු කරමින් ධ්‍යාන විමෝක්ෂාදී චිත්ත පාරිසුද්ධිය ඇතිකරන ධර්මයන් දියුණු කිරීම වෝදාන නම් වේ. වෝදානම්පි උට්ටානං යනුවෙන් දක්වා ඇති හේයින් ක්‍රමයෙන් සිත පිරිසිදු කරමින් මතුමත්තෙහි වූ ධ්‍යානයන්ට සමවැදීම පිණිස පළමු ධ්‍යානයන්ගෙන් නැගී සිටීම උට්ටාන නමි. මෙලෙසින් ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලසීම පිරිසිදු වීම හා නැගී සිටීම තත්වාකාරයෙන් දන්නා බව තථාගතයන් වහන්සේගේ සත්වන තථාගත බලය වෙයි. තථාගතෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති. තථාගතයන් වහන්සේ නන් වැදෑරුම් పూర్వే నివాసයන් සිහි කරනසේක. කෙසේ සිහි කරද්දයත් එක් ಜಾතියක්ද, ಜಾති දෙකක්ද, ಜಾති තුනක්ද, හතරක්ද, පහක්ද, 10ක්ද, 100ක්ද, ಜಾති 100,000ක්ද, නොඑක් සංවර්ත කල්පයන්ද, නොඑක් විවර්ත කල්පයක්ද, නොඑක් සංවර්ත විවර්ත කල්පයන්ද සිහි කෙරෙත්. මෙනම් ඇතිව මෙවන් ගෝත්‍ර ඇතිව අසවල් තැන උපත ලදිමි. මෙවන් ආහාර ඇත්තේ වීමි. මෙපමණ ආයු කෙලවර කොට ඇත්තේ වීමි. මෙවැනි සැපදුක් ඇත්තේ වීමි. මෙපමණ ආයු කෙලවර කොට ඇත්තේ වීමි. එතනින් චුතව අසවල් තැන උපන්නෙමි. එහිද මේ නම් ඇත්තේ වීමි. මෙවන් ගෝත්‍ර ඇත්තෙම්, මෙවන් වර්ණ ඇත්තෙම්, මෙවන් සුව දුක් වින්දෙම්, මෙපමණ ආයු ඇත්තේ වීම්, ඉන් චුත වූයෙම් මෙහි උපන්නෙමි. තථාගතයන් වහන්සේ මෙසේ ආකාර සහිත වූ, උදසීම් සහිත වූ, නන් වැදෑරුම් වූ పూర్වේ නිවාසයේ සිහි කෙරෙති. මේ ඒ තථාගතයන් වහන්සේගේ අටවන තථාගත බලයයි. තථාගතෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්තේ පජානාති. තථාගත තෙමේ මිනිසස ඉක්මවා පැවති ඉතා පිරිසිදු දිවසින් චුතවන්නා වූත්, නැවත උපදින්නා වූත්, පහත් උපත් ඇත්තා වූත්, උසස් උපත් ඇත්තා වූත්, වර්ණවත් වූත්, දුර්වර්ණ වූත්, සුගතියට ගියා වූත්, දුගතියට ගියා වූත් සත්වයන් දකි. කම් වූ පරිද්දෙන් මිය පරලෝකීය සත්වයන් දකින්නේය. මේ සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය, ආර්යෝපවාදය කළාහුය, මිත්‍යා දෘෂ්ටිකයෝය. මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදාන ඇත්තෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ නරකයෙහි උපදින්නෝය. මේ සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාග් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යන්ට උපවාද නොකළාහුය. සම්‍යක් දෘෂ්ටිකයෝය. සම්‍යක් දෘෂ්ටික කර්ම සමාදාන ඇත්තෝය. ඕහෝ කය බිඳීමෙන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගයෙහි උපදින්නෝය. මෙසේ තථාගතයන් වහන්සේගේ සත්වයන් කර්මානුරූපව නියපරලෝ යන හැටි, හීන ප්‍රණීතාදී වශයෙන් උපදින හැටි දන්නා වූ නවවන තථාගත බලය දත යුතු වෙයි. තථාගතෝ ආසවාණං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. තථාගතයන් වහන්සේ ආශ්‍රවයන් ෂේවීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය හා පඤ්ඤා විමුක්තිය මේ අත්භවේදීම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන සේක. ඒ බෝධි මූලයේදී අවබෝධ කළා වූ රහත් මග නුවණින් කාමාසව, භවාසව, අවිජ්ජාසව යන ආශ්‍රවයන් සිඳහල තථාගතයන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළා වූ යම් චේතෝ විමුක්තියක් වෙයිද? ඒ චේතෝ විමුක්තිය කුමක්දැයි මජ්ඣිම නිකායේ උපක්ඛිලේස සූත්‍රයේහි මෙසේ විග්‍රහ වෙයි. අනුරුද්ධේනි, චේතෝ උපක්ඛිලේශයක් වන විචිකිච්ඡාව ප්‍රහීන වීද, අමනසිකාරය ප්‍රහීන වීද, තීනමිත්තේ ප්‍රහීන වීද, තතිගැන්ම ප්‍රහීන වීද, අධික ප්‍රීතියෙන් ඉල්පීම ප්‍රහීන වේද, කෙලෙස් සහිත කයෙහි දාහය ප්‍රහීන වීද, අධික වීර්ය ප්‍රහීන වීද, අධික පසුබැස්ම ප්‍රහීන වීද, තෘෂ්ණාව ප්‍රහීන වීද, නානත්ත සංඥාව ප්‍රහීන වීද, අධික මෙනෙහි කිරීම ප්‍රහීන වීද, එකල්හි මට මෙසේ සිත්විය, මගේ යං චිත්තෝපක්ලේශයෝ ඇද්ද, ඒ චිත්තෝපක්ලේශයෝ මට ප්‍රහීනය. එහෙයින් මම දැන් තුන් අයුරකින් සමාධිය වඩමි. අනුරුද්ධේනි, මම අවිතර්ක වූ, අවිචාර වූ සමාධිය වැඩිමි. අවිතර්ක වූ, විචාර මාත්‍ර වූ සමාධිය වඩමි. අවිතර්ක වූද අවිචාර සමාධිය වඩිමි. සප්‍රීතික සමාධිය වැඩිමි. නිෂ්ප්‍රීතික සමාධිය වැඩිමි. සුඛ සහගත සමාධිය වැඩිමි. උපේක්ෂා සහගත සමාධිය වැඩිමි. මා විසින් මෙසේ සමාධිය වඩන ලදියේ එකල්හි මට සර්වඥතා ඥානය පහළ විය. මේ මාගේ චිත්ත විමුක්තිය අකෝපය හෙවත් ස්ථීරය. අප්පමාන චේතෝ විමුක්ති එනම් සතර බ්‍රහ්ම විහාර, ආකින්චඤ්ඤායතනය චේතෝ විමුක්ති එනම් රූප ධානය හා සතර මග සතර ඵලයෝ, අනිමිත්ත චේතෝ විමුක්ති එනම් සතර අරූප ධාන සතර මග සතර ඵල හා විපස්සනා යනුවෙන් චේතෝ විමුක්ති විග්‍රහයක් මහා වේදල්ල සූත්‍ර අටුවාවෙහි එන්නේය. එහෙත් මෙහි එන අකෝප චේතෝ විමුක්තිය යනු සර්වඥතා ඥාන සංඛ්‍යාත අරහත් ඵල චේතෝ විමුක්තිය බව පැහැදිලිය. ඒ ප්‍රඥා විමුක්ති පුද්ගලයා කීටාගිර සූත්‍රයේහි මෙසේ විස්තර වෙයි. කතමෝච භික්කවේ පුද්ගලෝ පඤ්ඤා විමුක්තෝ, ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ යේ තේ සන්තා විමුක්කා අතික්කම්ම රූපේ ආරුප්පා තේන කායේන පස්සිත්වා විහරಂತಿ පඤ්ඤායච දිස්වා ආසවා පරික්කීනා හොಂತಿ. මහණෙනි, කවරෙක් පඤ්ඤා විමුක්ත පුද්ගලයායි කියනු ලැබෙද්ද යත් මේ සස්නෙහි ඇතැම් පුද්ගලයේ රූප සමාපත්තීන් ඉක්මවා ඇත්තා ඌද යම් අරූප ශාන්ත විමෝක්ෂයක් ඇද්ද ඒ ධානයේට සමවැද නොවෙසෙයි. එහෙත් ඔහු විසින් නුවණින් ආර්ය සත්‍යයන් දැක ආශ්‍රවයන් ෂය කරන ලද වෙයි. යමෙක් අරූප ධානයන්ටත් සමවැද වේද ඔහු උභතෝභාග විමුක්තයයි කියනු ලැබේ. තථාගතයන් තෙමේ ආශ්‍රවයන් ෂය වීමෙන් අනාශ්‍රව චේතෝ විමුක්තිය හා පඤ්ඤා විමුක්තිය මේ ආත්මයේදී නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කරවෙසෙන්නේ යන යම් දසවන තථාගත බලයක් වෙයිද එය මේ ආයුරින් දත යුතුය. ආශවක්ෂයකර ඥානය පිළිබඳ විස්තර විජ්ජාචරණ ගුණෙහි ඇතුළත් වේ. යම් විශාරද භවකින් යුත් තථාගතයන් වහන්සේ තුන් ලොව ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රකාශ කෙරෙද්ද අභීත වූයේ පිරිසි සිංහනාද කෙරෙද්ද එබඳු විශාරද ඥානයෝ සතර දෙනෙක් උන්වහන්සේ කෙරෙහි වෙති. සම්මා සම්බුද්දස්ස තේ පටිචානතෝ ඉමේ ධම්මා අනබිසම්බුද්ධාති තත්‍ර වතමං සමනෝවා බ්‍රාහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිචෝ දෙස්සතිති නිමිත්තතමේතං සාරිපුත්තාන සමනුපස්සාමි ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනු පස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහෙරාමි. සම්‍යක් සම්බුද්ධයයි ප්‍රතිඥා කරන්නා වූ ඔබ විසින් මේ ධර්මියෝ අවබෝධ කරන ලද්දාහු නොවෙති. කිසියම් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ දෙවියෙක් හෝ මාරේක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකේහි අන් කිසිවෙක් හෝ කාරණා සහිතව මට ප්‍රතිචෝදනා කරන්නේ යන මේ කාරණය නොදකිමි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නොදැක්කේ නම් ෂේමේට පැමිණියෙම්, නිර්භව භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි. කීනාස වස්සතේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්කීනාති තත්‍ර වතමං සමනෝවා. ශීනා ශ්‍රවේමි ප්‍රතිඥා කරන්නා වූ ඔබ විසින් මේ ආශ්‍රවයෝ ෂය නොකරන ලදෙහෙයින් කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකේහි අන් කිසිවෙක් හෝ කාරණා සහිතව මට ප්‍රතිචෝදනා කරන්නේ යන මේ කාරණේ නොදකිමි. සෙස්ස පෙරසෙයි. යේකෝ පනතේ අන්තරායිකා ධම්මා උත්තාතේ පටිසේවතෝ නාලං අන්තරායති තත්‍ර වතමං සමනෝවා. සෙස්ස පෙරසෙයි. මාර්ගඵලයනට අන්තරාය කර යයි යම් ක්ලේශකාම වස්තුකාම ධර්ම කෙනෙක් ඔබ විසින් ප්‍රකාශ කරන ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නහුට අන්තරාය පිණිස නොපවත්වන්නා හෝ යැයි කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකේහි අන් කිසිවෙක් හෝ කාරණා සහිතව මට ප්‍රතිචෝදනා කරන්නේ යන මේ කාරණය නොදකිමි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නොදකින්නේ ෂේමයට පැමිණියෙම්, නිර්භයව භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි. යස්ස කෝපන අත්තාය දම්මෝ දේසිතෝ සෝ න නීයාති තක්ක රස්ස සම්මා දුක්ඛයාති තත්‍ර වතමං සමනෝවා සෙස පෙර කියන ලද පරිදි තොප විසින් යම් මාර්ගඵල අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරන ලද්දේ නම් ඒ ධර්ම සේවනය කරන්නහුට මනවින් දුක් කෙලවර කිරීම පිණිස නොවන්නේ යයි කිසියම් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ දෙවියෙක් හෝ මාරේක හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකේහි අන් කිසිවෙක් හෝ කාරණා සහිතව මට ප්‍රතිචෝදනා කරන්නේ යන මේ කාරණය නොදකිමි. පළමු විශාරද ඥානේද සම්මා සම්බුදු බව තහවුරු කරමින් දේශනා කොට ඇති සෙසු විශාරද ඥාන තුනද සම්මා සම්බුදු ගුණයෙහිම ඇතුළත් වනු ඇත. සෙසු කිසිවෙකුටවත් සාධාරණ නොවන බුදුරජාණන් වහන්සේටම පමණක් සාධාරණ වන පහත විස්තර කෙරෙන ෂඩ් අසාධාරණ ඥානයෝද සම්මා සම්බුදු ගුණයෙහිම ඇතුළත් වෙති. ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය. තථාගතයන් වහන්සේ ස්වල්ප කෙලෙස් ඇති සත්වයන් නුවණින් දැනගන්නාසේක. බොහෝ කෙලෙස් ඇති සත්වයන් නුවණින් දැනගන්නාසේක. කෙසේ දැනගත් සේක්ද යත් සද්දා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රියයන්ගේ තීක්ෂණ භාවය, තික්ඛේන්ද්‍රිය බව හා මුහුකුරා නොගිය බව, මුදින්ද්‍රිය බව අනුවය. සද්දාදී ඉන්ද්‍රියයන් මුහුකුරා නොගියෝ මහා රජස්කයෝ යයි දනිති. සද්දාදී ඉන්ද්‍රියයන් මුහුකුරා ගියෝ අල්ප රජස්කයෝ යයි දනිති. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙකි. කවර පසක්ද යත් සද්දීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය යනුයි. මහණෙනි, මේ පසින්දිරෝ මුළුමනින් පිරිපුන් බවට ගියේ රහත් නම් වෙයි. ඊට මෘදු වූයේ, අනාගාමී වූයේ, අන්තරා පරිනිබ්බායි වෙයි. ඊටත් මෘදු වූයේ, උපහච්ච පරිනිබ්බායි වේ. ඊටත් මෘදු වූයේ, අසංකාර පරිනිබ්බායි වේ. ඊටත් මෘදු වූයේ, සසංකාර පරිනිබ්බායි වේ. ඊටත් මෘදු වූයේ, අකනිට්ඨගාමි උද්දං සෝත වේ. අකනිට්ඨ බඹලව ඉපිද ඉහළට යන්නේ පිරිනිවන් පාන්නේය. ඊටත් මෘදු වූයේ, සකදාගාමි වේ. ඊටත් මෘදු වූයේ, සෝතාපන්න වේ. ඊටත් මෘදු වූයේ, ධම්මානුසාරී වේ. ඊටත් මෘදු වූයේ, සද්ධානුසාරී වේ. මෙසේ පසිඳුරු නොවඳයයි සංයුක්ත නිකායේ විත්තර සූත්‍රයේ වදාළහ. එහි පටිපදා සූත්‍රයේදී යමෙකුට මේ ඉඳුරෝ මුළුමනින්ම නැද්ද බැහැර වූයේද පුහුදුන් පෘථග්ජන පසෙහි වේ යැයි වදාළහ. තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානයෙන් මෙසේ සත්වයාගේ ඉන්ද්‍රිය නානත්වය දන්නාසේක. ආසයානුසේ ඥානය. ආසයානුසේ ඥානය නිසා තථාගතයන් වහන්සේ සත්වයාගේ ආශය දැනගනිති, අනුශය දැනගනිති, චරිතය දැනගනිති, අදිමුත්ති දැනගනිති, භව්‍ය අභව්‍ය දැනගනිති. ආශය යනු ඒ ඒ පුද්ගලයන් තුළ පවත්නා අදහස්වල ස්වභාවයයි. තථාගතයන් වහන්සේ කාමගරුක තැනැත්තාගේ කාමාශය හා කාමාදි මුක්ත බවද, නෙක්ඛම්ම ගරුක තැනැත්තාගේ නෙක්ඛම්මාශය හා නෙක්ඛම්මාදි මුක්ත බවද, ව්‍යාපාද ගරුක තැනැත්තාගේ ව්‍යාපාද යාශයන් හා ව්‍යාපාදාදි මුක්ත බවද අව්‍යාපාද ගරුක තැනැත්තාගේ අව්‍යාපාදාශ්‍රයන් හා අව්‍යාපාද දිමුක්ත බවද මැනවින් දන්නාසේක. අනුෂය යනු සත්ත අනුෂයෝය. එනම් කාමරාග අනුසය, පටිගානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන කෙලෙසය. ලෝකේහි ප්‍රිය ස්වභාවයේ කෙරෙහි ඇති රාගය කාමරාග අනුසයයි. අප්‍රිය ස්වභාවයේහි ගැටීම පටිගානුසයයි. මේ දේ අනුසයෝ අවිජ්ජානුසය නිසා ඇතිවෙති. මානානුසය, දිට්ඨිඅනුසය හා විචිකිච්ඡානුසයෝද අවිද්‍යාව මුල් කොට සිටියාහු වෙති. මෙසේ සත්වයන්ගේ අනුෂය දැනගත් සේක. චරිතය දැනගැනීම යනු කාමාදී භවත්‍රය පිළිබඳ වූ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර හා ආනිඤ්ඤාභි සංකාර අනුව සත්වයන්ගේ චරිත ස්වභාව දැනගැනීමයි. අදිමුත්ති දසබල ඥානෙහි දැක්කූ පරිදි දැනීමයි. භාව්‍ය අභාව්‍ය බව දැනීම නම් ආනන්තරිකාදී වශයෙන් කර්මාවරණ ඇත්තේ, තීව්‍ර කෙලෙසුන්ගේ වශයෙන් ක්ලේශාවරණ ඇත්තේ, පටිසන්ධි විපාක වශයෙන් විපාකාවරණ ඇත්තේ, සදහැ නැත්තේ, කුසල ඡන්ද නැත්තේ, ආර්ය මාර්ගය අධිගමයට අභාව්‍යයයි දැන ගැනීමයි. මෙසේ නොවන්නේ ආර්ය මාර්ගාධිගමයට භව්‍ය යැයි දැන ගැනීමයි. තථාගතයන් වහන්සේ ආසයානුසය ඥානය හේතුවෙන් සත්වයාගේ ආසයානුසයාදිය මෙසේ දැනගන්නා සේක. යමක පාටිහාරිය ඥානය. ඉතා වේගයෙන් ආපෝ කසිනේටත් තේජෝ කසිනේටත් සමවැදීමෙන් බුදුසිරුරින් ජලකඳක් දියකඳක් පිටවෙයි. දෙවරකට සිදුවන මෙම ක්‍රියාවලිය සමවැදීමේ වේගය නිසා එකවර සිදුවන බව පෙනෙන්නේය. ෂඩ්වර්ණ රශ්මියහුද යුග්මව පවතිත්. පියවි බුදුරදුන් සිව් ඉරියව්වෙන් එක ඉරියව්වක සිටියද නිර්මිත වූ බුදුවරු අන් ඉරියව්වලින් පෙන්නන්නාහ. මේ යමක පාටිහාරිය ඥානයයි. මහා කරුණා සමාපත්ති ඥානය. මම දුක්සෛර තරණය කළෙමි. ලෝවැසියා තරණය නොකළේය. මම දුකින් මිදුනෙමි. ලෝවැසියා නොමිදුනේය. මම දැමුවෙමි. ලෝවැසියා නොදැමුනේය. මම අස්වැසුම් ලැබුවෙමි. ලෝවැසියා අස්වැසුම් නොලැබුවේය. මම කෙලෙස් පිරිනිවනින් පිරිනිවූයෙමි. ලෝවැසියා නොපිරිනිවුනේයයි සිතා එතර නොවූ සත්වයා එතර කරවන්නටත්, දුකින් නොමිදුණු සත්වයා දුකින් මුදවන්නටත්, නොදමුණු සත්වයා දමන්නටත්, අස්වැසුම් නොලත් සත්වයා හට අස්වැසුම් ලබා දෙන්නටත්, පිරිනිවන් නොපෑ සත්වයා පිරිනිවන්නටත් තමන් වහන්සේ සමත්යයි දන්නා ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව සත්වයන් කෙරෙහි බැසගන්නේය. මේ මහා කරුණා සමාපත්ති ඥානයයි. සබ්බඤ්ඤත ඥාන හා අනාවරණ ඥාන. සබ්බං සංකතම සංකතං අනවසේසං ජානාතීනි සබ්බඤ්ඤත ඥානං. තත් ආවරණං නත්ති අනාවරණ ඥානං යැයි පැවසූ පරිදි හැම සංකත අසංකත ධර්මයන් නිරවශේෂ කොට දැනීම සර්වඥතා ඥාන නමි. එහි ආවරණ නැති බව අනාවරණ ඥාන නමි. අතීතං සබ්බං ජානාතීනි සබ්බඤ්ඤත ඥානං තත් ආවරණං නත්ති අනාවරණ ඥානං. අතීත වූ සියල්ල දැනීම සර්වඥතා ඥාන නමි. එහි ආවරණ නැති බව අනාවරණ ඥානයයි. අනාගතං සබ්බං ජානාතීනි සබ්බඤ්ඤත ඥානං තත් ආවරණං නත්ති අනාවරණ ඥානං. අනාගත වූ සියල්ල දැනීම සර්වඥතා ඥාන නමි. එහි ආවරණ නැත්තේ අනාවරණ ඥානයයි. පච්චුප්පන්නං සබ්බං ජානාතීනි සබ්බඤ්ඤත ඥානං තත් ආවරණං නත්ති අනාවරණ ඥානං. වර්තමානී වූ සියල්ල දැනීම සර්වඥතා ඥාන නමි. එහි ආවරණ නැති බව අනාවරණ ඥානයයි. තථාගතයන් වහන්සේට පමණක් විෂය වූ මේ ෂඩ් අසාධාරණ ඥානයෝ සම්මා සම්බුදු ගුණයෙහිම බැස ගන්නාහයයි දත යුතුයි. සැකවින් කියන ලද මේ දස තථාගත බලයන්ද සතර විශාරද ඥානයන්ද සවදෑරුම් අසාධාරණ ඥානයන්ද සම්මා සම්බුදුවරයෙකු හටම විශේෂ වන හෙයින් මෙසේ යමෙක් ඒ සම්බුදු නුවණ සිහි කෙරෙයිද හේ සම්මා සම්බුදු ගුණයම සිහි කරන්නේ වෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු බව අරිය පරියේසන සූත්‍රෙහිද මෙසේ හෙලිකොට වදාළහ. සබ්බා බීබු සබ්බ විදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිතෝ සබ්බංජහෝ තන්හක්කයෝ විමුත්තෝ සහං අභිඤ්ඤාය කමුත්තිසෙය්‍ය. මම සියල්ල අභිබවා සිටියෙමි. දතයුතු සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මෙහි නොඇලුනෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තණ්හාක්ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුනෙමි. අන් කවරෙකු ආචාර්ය වශයෙන් උදෙසම්ද? නමේ ආචරියෝ අත්ති සදිසෝ මේ නවිජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුග්ගලෝ. මට ලෝතුරු දහමෙලා ගුරුවරයෙක් නැත, සමානයෙක්ද නැත. දෙවියන් සහිත ලෝකේහි මට සම පුද්ගලයෙක් නොමැත. අහංහි අරහා ලෝකේ අහං සත්තා අනුත්තරෝ ඒකෝම්හි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතෝ. ලෝකේහි මම රහත් වෙමි, නිරුත්තර වූ ශාස්ත්‍රූ වෙමි, එකම සම්මා සම්බුදු වෙමි, කෙලෙස් කිනි නිවීමෙන් සිසිල් වූයෙමි, එහෙයින්ම නිවුනෙමි.